නමෝ තස්ස භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමුත්තමං. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මා මංගල සූත්‍රය තුල සැඟවුණු අපේ කමඨාන, එහෙම නැත්නම් අපේ නිරෝධ සමාපත්තිය. මේ සංසාරයේ මේ බුද්ධ ශාසනය අපි 2600ක් වෙලත් අදත් අපිට සෝතාපන්න වෙන්න බැරි වුණා, සතර අපායේ නිදාස් වෙන්න බැරි වුණා. හැමදාම අපි මිනිසත් බව ඉපදිලා කුමක්ද සිද්ධ කළේ? පංචකාම පිනවන එක. අධ්‍යාපනය ලැබලා පෝසත් වෙන්න වේසලා මුළු ජීවිත කාලෙම ඉවරුනාම විශ්‍රාම ලැබලා හැරිලා බලනකොට ජීවත් වෙන්න කාලයක් නැහැ. මැරෙනකොට රුපේ ලක්වත් ගෙනියන්න බෑ. හැමදේම තියලා යන බව හොඳට දැනගෙන අපේම ගෙවල් වල කිරියම්මලා කිරියත්තලා ඥාතීන් මිත්‍රෙන් මරණයට පත් වෙනකොට අපේ හතින් ඒ මලකඳ අරගෙන ගිහිල්ලා භූමදානය කරනකොට අපට තේරිලා නැහැ තාම අපටත් ওই කතන්දරේ වෙනවා කියලා. තරුණකම තරුණ කාලයේ විතරයි, නිරෝගිකම පොඩි කාලේ මනත නිරෝගි කාලේ පවතින තාක්කල් විතරයි. මේ ලෝකේ ඉපදෙන සියලුම දෙනා වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. අපි මේ මරණානුසතිය කවදාවත් සිහි කරන්නේ නැහැ. අපි ඉතාලින්න හොඳට කාලා බීලා හොඳට ඇඳගෙන කීයක් හරි පොතේ දාගෙන හොඳට සැපවත් උපකරණත් එක්ක අපි ජීවත් වුණාම මේක තමයි සතුට කියලා, සැප කියලා. මේ ලෝකේ සැබෑ සැප තියෙන්නේ මාර්ගඵල අවබෝධය තුළ. මේ ලෝකේ උපරිම සැප විඳින්නේ කවුද කියලා බැලුවාම ඒ උපරිම සැප විඳින්නේ රාතන් වහන්සේ. අපට ප්‍රශ්නයක් තියෙනවා, රාතේකට සැප දැනෙන්නෙත් නැහැ, දුක දැනෙන්නෙත් නැහැ. උන්වහන්සේ කොහොමද සැප විඳින්නේ කියලා? යම් කිසි කෙනෙකුට දුකක් දැනෙනවා නම් ඒ දුකට සාපේක්ෂවයි සැප තීරණය වෙන්නේ. රාතන් වහන්සේ ඒ දුකෙන් නිදහස් වෙලා, එම නැත්තම් දුක නිරෝධ කරලා, දුක නිරෝධ වෙච්ච කෙනෙකුට මේ ලෝකේ කිසිම තැනක අබහැටේක තරම්වත් දුකක් දැනෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ සතුටෙන් පරිපූර්ණයි. අද අපේ ජීවිතයේ සතුටක් තියෙනවද? අද අපේ ජීවිත අපි සෑයිමටපත් වෙලා තියෙනවද? කෝ හම්බ කරලා සෑයිමටපත් වෙච්ච කෙනෙක් ලෝකේ ඉන්නවද? නැහැ. කසාද බැඳලා සෑයිමටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? නැහනේ. කොච්චර අපි ආදරෙන් පෙම්බැඳිලා කතාබහ කරලා ගැළපෙනවයි කියලා කේන්ද්‍ර බලලා අඳාන් බලලා නැකත් අදලා කසාද බැඳලා පාර යනකොට අනිත් අය දිහා බලලා රාගෙන් බලන්නේ නැද්ද? අනේ අපරාධේ මේ මනුස්සයා බැඳි අර මනුස්සයා බැඳන මීට වඩා සතුටුයි. මෙයාට වඩා අරයා උගත් අපි ටිකක් ඉක්මන් වුණා කියලා පස්සේ පසුතැවෙන්නේ නැද්ද? අන්තප්පුර තියාගෙන දහස් ගණන් කාන්තාවරුත් එක්ක ඉන්න රජවරු පවා සෑයිමටපත් වෙලා නැහැ. ඒ කියන්නේ කසාද බැඳලා මේ මිනිස්සු සෑයිමටපත් වෙන්නේ නැහැ, අම්බ කරලා සෑයිමටපත් වෙන්නේ නැහැ, ගෙවල් අදලා සෑයිමටපත් වෙන්නේත් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් සායම් ගගා ලස්සන වුණත් ඒ ලස්සනෙන් සෑයිමටපත් වෙන්නේත් නැහැ. එහෙනම් මේ ලෝක සත්‍ය සෑයිමටපත් වෙන්නේ කුමන ධර්මතාවයෙන්ද කියලා අහුවාම යම්කිසි දවසක මේ හැම දෙයක්ම දුකයි කියලා තේරුම් අරගෙන බුදුන් සරණ ගියාම නිරෝධ සමාපත්තියෙන් rahat වුණාම එදාට තමයි සෑයිමටපත් වෙන්නේ. මිනිස්සු ඉපදෙන්නේ කසාද බඳින්න, ගෙවල් හදන්න, ඉගෙන ගන්න, හම්බ කරන්න, පෝසත් වෙන්න නෙමෙයි. මිනිස්සු ඉපදෙන්නේ මිනිසත් භවයේ ලැබෙන්නේ පිරිණිවන් පාන්න. මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ rahat වෙන්න. අනිත් එකකින්වත් සෑයිමටපත් වෙන්නේ නැත්තේ ඒ නිසා. අද අපට රුපියල් 5000ක් තිබුණාම 5000ට ගැලපෙන ප්‍රශ්න ඇවිල්ලා. වත්කම් වැඩි වෙලා 10000ක් වුණාම 10000ට ගැලපෙන ප්‍රශ්න එන්නේ නැද්ද? 5000ක් තියෙන මිනිහයකට ආරාධනාවක් දුන්නාම එයා මගුල් ගෙදරට ආලා රුපියල් 500ක් දෙනවා එම්බ්ලොප් එකකට දාලා. හැබැයි ලක්ෂයක් පඩි ගන්න මිනිහයා 50000ක් විතර දෙනවා. ඇයි? එයාට ලක්ෂේ ප්‍රශ්න එන්නේ ඔක්කොම. එහෙනම් අද අපේ ජීවිතේ මෙච්චර සංකීර්ණ වෙලා තියෙන්නේ අපි මේ භෞතිකය තුල නිවෙන්න හදනවා. භෞතිකය තුල සැනසෙන්න හදනවා. භෞතිකය තුල අපේ විමුක්තිය හොයනවා. මේක තියෙන්නේ භෞතිකය තුල නෙමෙයි, මේක තියෙන්නේ ලෝකෝත්තර ජීවිතය තුල. නිරෝධය තුලයි මේකෙන නිවීම තියෙන්නේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන ගාථාව තථාගතයන් වහන්සේ 2600කට කලින් දේශනා කළා. අපි දන්නා මෙතන ඉන්න සියලුම දෙනා මේ ගාථාව කටපාඩමින් දන්නවා. අපටත් වඩා හොඳ ලස්සනට මේක උච්චාරණය කරන්නත් දන්නවා. හැබැයි මේ පින්වතුන්ට බැරි වෙච්ච එකක් තියෙනවා. ඒ තථාගත පණිවිඩය ශ්‍රවණය කරලා තිබුණත් ඒක ආගෙන හිටියට ඒ ගාථාවෙන් වැඩක් ගත්තේ නැහැ. අර පීය වැඩ ගන්න නැතුව නිකන් තිබ්බා මලකඩ බඳිනවා වාගේ අපේ දාම් දැනුම අවබෝධය භාග්‍යතුන් වහන්සේගේ වචන අපි ධාරණය කරගෙන මතක තියාගෙන හිටියට ඒක අර නිකන් තියපු පීය වාගේ මල බැඳිලා දැන් ඒවා අර ගලේ හතුල්ලලා වැලිකඩ දාස්සෙලින් පිය දාලා ඒවා හොදලා දැන් වැඩට ගන්න ඕනේ. ඒක පිරිසිදු කරන්න ඕනේ. බාලයෝ ඇතුළු කරන්න එපා කියලා කියන්නේ අඩු කුලේ කට්ටියවත්, අධ්‍යාපනයේ අඩු කට්ටියවත්, මාළු මරණ කට්ටියවත්, බීගෙන උදේ ඉඳලා අවසන්ක ඇවිදින කට්ටියවත් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ පණිවිඩය සිල්වතුන්ට නෙමෙයි, දුස්සීලයන්ට. නිර්වාණ ධර්මයේ දේශනා කරන ලබන්නේ සිල්වතුන්ට නෙමෙයි දුศีලයන්ට. ඒතුව රාතන් වහන්සේලාට බණක් කියන්න අවශ්‍ය නැහැ. කාලමිනිස් ඉන්නවා නම් මිනිසුන්ට මොකටද කෑම? බඩපිරෙන්න කාලා තෘප්තිමත් වෙලා වාඩි වෙලා ඉන්න කෙනෙකුට කෑම බෙදන්නේ නැහැ. එහෙම බෙදනවා නම් ඒ බෙදන කෙනා අනුවණයෙක්. එහෙනම් කෑමවල අවශ්‍යතාවය තියෙන්නේ බඩගින්න ඉන්න කට්ටියට. නිර්වාණ ධර්මයේ විමුක්ති අවශ්‍යතාවය තියෙන්නේ කෙලෙස් වල ඉන්න කට්ටියට. එහෙනම් බාලයෝ කියලා අපි කෙලෙස් ඉන්න කට්ටිය අයින් කළාම ධර්මයේ කියන්නේ රාතන් වහන්සේලාට. එහෙනම් සැබෑ බාලයෝ කවුද? එහෙනම් අධ්‍යාපනයේ වැඩි කට්ටියට විතර නම් මේක තේරෙන්නේ. නිවන් දකින්න කැමති හැමෝම ගිහලා ආචාර්ය උපාධිය ගන්න එපාය. විශ්වවිද්‍යාලයට යන්න එපාය. අත්අවුරුදු රාතන් වහන්සේට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ලියා ගන්න බෑ. අදහස කාරියට ව්‍යාකරණයට අනුව කතා කරගන්න බෑ. ඒකට උන්වහන්සේ කොහොමද මේක ප්‍රත්‍යක්ෂ කළේ? එහෙනම් සැබෑ බාලයා කියන්නේ අධ්‍යාපන නැති කෙනෙක්වත්, කුලයෙන් බාල කෙනෙක්වත්, අසත්පුරුෂ වැඩ කරන කෙනෙක්වත් නෙමෙයි. සැබෑ බාලයා කියන්නේ ඒ කියන මමමයි. මේ ලෝකේ අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච නැති කෙනෙක් නැත්තම් සංසාර හැමෝම අපේ ඥාතියෝ නම් දෙමව්පියෝ නම්. මේ පාරේ යන කට්ටිය අපිට පේන කට්ටිය හැමෝම රාගයෙන් බැලුවාම, කාමයෙන් බැලුවාම, තෘෂ්ණාවෙන් බැලුවාම මගේ ඇස් දෙක නෙමෙයිද මගේ අසත්පුරුෂයා? මගේ ඇස් දෙක තමයි මගේ බාලයා. ඇයි ඉපදීමට වැඩ කරනවා නම් ඒ ඇස් දෙක තමයි බාලයා. මේ හැම දේපලක්ම ගනුදෙනු වෙන්නේ, පවතින්නේ, නැති වෙන්නේ කර්මයට අනුව. අද අපි ගොඩාක් දේවල් එකතු කරගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ මගේ කුසලයට මේ ලැබෙන්නේ. කුසලේ ඉවර වෙනකොට මේක අන්සතු වෙන්නේ නැද්ද? අතේ තියෙන දේ තවත් කෙනෙකුට අයිති වෙනව නේද? ඊයේ උදේ වෙනකන් තිබුණා, අද නැහැ. ගිය මාසේ වෙනකන් අයිති වෙච්ච ඉඩම් අද වෙන කට්ටියගේ නම් වලට ලියවිලා අපිම කැමැත්තෙන් අස්සම් කරලා. එහෙනම් මේ ලෝකයේ භෞතික හැම දෙයක්ම නිර්මාණය වුණාට කුසල් තියෙන කට්ටිය ළඟ රැඳෙනවා, අකුසල් තියෙන කට්ටිය ළඟින් ඒක පිටත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ හැම දේපලකම අයිතිය තියෙන කුසල් අකුසල් වලට අපිට නෙමෙයි. මේක අපි කවදාවත් දැක්කේ නැහනේ. එහෙනම් අපේ ඇස් දෙකට පේනවා මගේ ගේ, මගේ දරුව, මගේ භාර්යාව, මගේ රස්සාව, මගේ වාහනය, මගේ වත්කම්, මගේ කියලා අල්ලාගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ මගේ කුසලයටයි මේකේ අයිතිය තියෙන්නේ, මගේ අකුසලයටයි මේ අයිතිය තියෙන්නේ. මිනිස්සු අපට නිඳා කරනවා, මිනිස්සු අපට විවේචනය කරනවා, මිනිස්සු හරියට අපිට ගරානවා, අපේ දේවල් මිනිස්සු කොල්ල කනවා, අපට හිංසා පීඩා කරනවා. මේ හැම එකක්ම මටකලාය කියලා අපි කියනවා. කවදාද අපි වාඩි වෙලා කල්පනා කරලා බලුවද මගේ අකුසල වලටයි මේක වෙන්නේ කියලා? හැම දුකකම උරුමය තින්නේ මගේ අකුසල වලට, හැම සැපයකම උරුමය තියන්නේ මගේ කුසලයට. මේක කවදාවත් අපි ප්‍රඥාවෙන් දැක්කේ නැහනේ. එහෙනම් අපි මේ ලෝකේ හැමදේම කාමයෙන් දකිනවා නම්, රාගයෙන් දකිනවා නම්, ලෝභයෙන් දකිනවා නම්, ద్వේෂයෙන් දකිනවා නම්, මගේ බාලයා වෙන කොහෙවත් හොයන්න එපා. මගේ ඇස් දෙකමයි මගේ බාලයා. මම ශ්‍රවණය කරන හැම වචනයක් තුළම සම්මා ශ්‍රෝතේමට වඩන්න දක්ෂ නැහැ. මිනිස්සු බයිනවා, නිඳා කරනවා, අපහාස කරනවා. බැනුම් ආනකොට අපි සතුටු වෙන්න ඕනේ. කුමක් නිසාද අපි සතුටු වෙන්නේ? බැනුම් ආනකොට බැනුම් ආන්නේ මම නෙමෙයි, මගේ දුර්වලකම. මිනිස්සු මට නෙමෙයි බනින්නේ, මගේ අඩුවට. මේක දැක්කාම තමයිලු එයා බාලයා අතහැරලා පණ්ඩිතයා සේවනය කරන කෙනෙක් බවට පත් වෙන්නේ. අසුවලා මට බැන්නාය, නිඳා කළාය, අපහාස කළායයි කියලා වෛර බැඳ ගත්තාම එයා ඒ වචනය තුළින්, ඒ ප්‍රකාශය තුළින් පටිගිය කැටි කරගෙන පලිගැනීම අදහසින් ජීවත් වුණාම එයා මේ කන් දෙකෙන් බාලයෙක් සේවනය කරනවා නේද? අද අපි බාලය හොයාගෙන හැමතැනම ඇවිදිනවා. බාලයා තමයි මේ බාලයෙක් හොයාගෙන යන්නේ කියලා අපි තේරුම් ගත්තේ නෑ. උදේ ඉඳලා අවසනකම් කතා කරන ටික පොඩ්ඩක් පටිගත කරලා දාලා බලන්නකෝ. මේ ගමේ කිසිම කෙනෙක් ඉන්නේ නෑ. සේරම කට්ටිය යනවා. නාන තොටුපොලකට ගිහිල්ලා, ඒ වැවට ගිහිල්ලා, ළිඳට ගිහිල්ලා මිනිස්සු කතා කරන තැන පොඩ්ඩක් පටිගත කරලා දාලා බලන්න. ඒ මිනිසුන්ට දෙදී අඳගෙන පාරේ යන්න බෑ. කතා කරන තරමක් කතා කරන්නේ අනුන්ගේ අඩුපාඩු, අනුන්ගේ ඕපදූප විවේචන. ඒ කතා කරන හැමෝම පෙර සංසාරේ අපේ දෙමව්පියෝ නම්, දූ දරුවෝ නම්, සහෝදරෝ නම්, ඥාතීන් නම්, අපේ පවුලේ අයට නේද මේ ගරහන්නේ, අපහාස කරන්නේ, නිඳා කරන්නේ. මේ විදිහට අපි කතා කරලා අපි කුමක්ද ලැබපු සතුට? ඒක තුලින් අපේ චරිතය පිරිහිනේ නේද උනේ? සම්මා වාචාව කියන්නේ මේක නෙමෙයි. යාපද්දේ කතා කරන්න එපාය. මිනිසුන්ගේ අඩුව නෙමෙයි කතා කරන්නනේ ಗುಣ. කොච්චර අඩුපාඩු තිබුණත් අපි ඒ කට්ටියගේ ಗುಣ දකින්න ඕනේ. මාළු මරණ කෙනාගේ ගුණයක් තියෙනවා. පානාතිපාතා කරලා අර අහිංසක සත්තු මරලා හරි එයා දරුවන්ට ගෙදර ඉන්න දෙමව්පියන්ට කන්න බොන්න දෙන්නේ නැද්ද? එයා අකුසල කරනවා. ආනන්තරිය පාප කර්ම කරනවා. නමුත් ඒ ආනන්තරිය කරන වෙනා මිනිසයා අපායට ගියත් අපායට යනකම් එයා යහපතද කරන්නේ නැද්ද? ඇයි අපි යහපත දකින්නේ නැත්තේ? අපි මිනිසුන්ගේ ಗುಣ කියන්න නෙමෙයි පුරුදු වෙලා තියෙන්නේ මිනිසුන්ගේ දොස් කියන්න. එහෙනම් අපේ බාලයා කවුද? අපේ කට. උදේ ඉඳලා රා වෙනකම් පරුස වචන, පිසුන වචන, සම්පප්පලාප, මුසාවාද, දෙතිස් කතා, ඉස් කතා, ව්‍යාපාද කතා, ඕපදූප කතා. එහෙනම් අපේ කට තමයි අපේ බාලයා. අපි අපායට මඟ පෙන්වන. නැවත නැවත සංසාරේ ඉපදිලා අපට දුක උරුම කරන අපේ කටනේද අපේ බාලයා? ඇයි මේ බාලයා අඳුරගත්තේ නැත්තේ? අම්මට තාත්තට කීකරු වෙන්නේ, වැඩිහිටියෙකුට කීකරු වෙන්නේ, භාග්‍යතුන් වහන්සේගේ බණකට අනුව ජීවත් වෙන්නේ නැහැ, පන්සිල් ගන්නෙත් නැහැ, ගත්තට ඒ විදිහට හින්නෙත් නැහැ. අවුරුදු 20ක් 25 කණ්ඩ බොණ්ඩ දීලා අධ්‍යාපනය දීලා රකබලාගත්ත අම්මා තාත්තගේ වචන අහන්නේ නැහැ. අර ටියුෂන් පන්තියේ ඉන්න ළමයා කියන වචනේ අහනවා. පෙම්වතාට පෙම්වතියට ඇහුම්කන් දෙනවා. ඕනම එකක් කරන්න කැමති. අර ජීවිතේ කැප කරපු අම්මා තාත්තගේ වචන දෙක අර සත පාකට ගණන් ගන්න. මේ ක්‍රියාවලියට මොනවද කියන්නේ? බාල ඇසුර. මේ ජීවිතේට මොනවද කියන්නේ? බාල ඇසුර. මේ ජීවත් වෙන ජීවන රටාවට මොකද කියන්නේ? අසත්පුරුෂ ජීවන රටාව. එහෙනම් බාලිය අපි හොයලා තියෙන්නේ අපේ හිරියවුල බාලියෝ ඉඳලානේ. අපේ ජීවිතය තුළ බාලියෝ ඉඳලානේ. අපි ගත කරන හැම ඉරියව්වක් තුළම අපි බාලයෙක් එක්ක නෙමෙයි වැඩ කරලා තියෙන්නේ. අපි අපි තුල බාලියෝ හඳුනගත්තේ නැහැ. අපි සමාජයෙන් බාලියෝ හොයන්න ගියා. මිනිසුන්ගෙන් බාලියෝ තෝරන්න ගියා. තමන් තුල මෙච්චර බාලියෝ ඉන්නවායි කියලා අපි කවදාවත් දැනගත්තේ නැහැ. ඒ නිසා තමයි එදා මාමංගල සූත්‍රයෙන් ගොඩාක් කට්ටිය රාත්‍රිලා පිරිණිවන් පෑවා. හදත් අපි සෝතාපන්න වෙන්න බැරුව මේ සංසාරයේ දුක් විඳලා ඉපදිලා ඉන්නේ. තවත් විශේෂ බාලයෙක් ඉන්නවා. ඒ තමයි අපේ සිත. වාඩි වෙලා කල්පනා කරනවා ලේලි කොහොමද දන්න ගෙදරින් පන්න ගන්නෙ. වාඩි වෙලා කල්පනා කරනවා බෑනට පාඩම් උගන්වන්නේ කොහොමද කියලා. ඇත්තටම ගෙදර ලුණු තියෙනවා. අම්මට උයන්න පුළුවන් ලුණු දාලා රසට. හැබැයි වොමනාවෙම උයනවා. ලුණු නැතුව ඇයි ලේලිට දුක දෙන්න එපාය. හැබැයි ලුණු නැතුව ඉව්වාම අම්මටත් කන්න වෙන්නේ ලුණු නැතුව තමයි. එයාත් ඒ දුක විඳිනවා. ඒක යට තේරෙන්නේ නැහැ. මම ලුණු නැතුව කාලා හරි ලේලිට දෙන්න ඕනේ. ලුණු නැතුව පුන්නක්කු ටිකක්. ඒකෙන් එයා යම්කිසි වින්දනයක් ලබනවා. බලන්න මේ මානසිකත්වය තුල මොනතරම් කෙලෙස් තියෙනවද කියලා. අනිත් මිනිස්සුල්ලි විදවන්න, පරිගන්න, අසරණ කරන්න, විඩාවටපත් කරන්න මොනතරම් අපි උපක්‍රමශීලීව කල්පනා කරනවද? මේ සෑම සිටිවිල්ලක්ම බාලයෙක් කියලා අපි අඳුනගත්තේ නැද්ද? වාඩි වෙලා රාගය මෙනෙහි කරනකොට, කාමුක දේවල් මෙනෙහි කරනකොට, තෘෂ්ණා සහිත දේවල් සිටිවිලි වල මෙනෙහි කරනකොට, පරිගන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, අනිත් මනුස්සයා විවේචනය කරන, නිඳා කරන දේවල් කල්පනා කරනකොට, ඒ මිනිස්සු විනාශන කරන්න කුමන්ත්‍රණය කරනකොට හැම සිටිවිල්ලක්ම බාලයෙක් කියලා තාම අපට වැටහුන්නේ නැද්ද? අම්බ කරන්න පොසත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි මේවා වලින් නිදහස් වෙන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහනේ. පොසත් වෙලා තෘප්තියටපත් වෙච්ච කෙනේ ලෝකේ කවදාවත් නැහැ. ලෝකේ පළවෙනි කෝටිපතියා තාම ආයතන වල නැහැ. තව තවත් අම්බ කරනවා. එහෙනම් මේ විදිහට ලෝභ දේවල්, ద్వේස දේවල්, රාගික දේවල්, තෘෂ්ණා සහිත දේවල්, මෝහික දේවල් අපි කල්පනා කරන තාක්කල් අපේ සිත තමයි අපේ බාලයා. නැවත උප්පත්තිය නිර්මාණය කරන, දුක නිර්මාණය කරන අපේ සිතම අපේ බාලයා වශයෙන් ඉඳලා අපි ඇසුරු කරලා. මේ අඩුපාඩු එකක්වත් අපි හදාගෙන නැහැ. ඒ නිසා තමයි මේ ගෞතම බුද්ධ ශාසනේ 2600ක් ඉපදිලා මේ වෙනකොටත් අපිට කිසිම අවබෝධයක් නැහැ. ඇව්වාම අපි කියන අවුරුදු 7ක් සිල් ගන්නවා, අවුරුදු 8ක් සිල් ගන්නවා, අවුරුදු 10ක් සිල් ගන්නවා කියලා. කොහේ මේ සීලය හරියට රැකපු කෙනෙක් ඉන්නවද? මේ සීලය සමාදි කරපු කෙනෙක් ඉන්නවද කියලා ඇව්වාම එහෙම කෙනෙක් හොයා ගන්න නැහැ. එහෙනම් අර විලිවාණ්ඩ ඒ ඇඳුම් අඳිනවා වාගේ උපාසකම රැක ගන්න තමයි අපි සිල් අරන් තියන්නේ. නිවන් දකින්න සිල් අරන් නැහැ. පානාතිපාතා වේරමණී කියලා සිල් සමාදන් වෙනවා. ගෙදර කටින කණක් ඇවිල්ලා ඉන්න නැහැ. හරියට බයිනවා, දොස් කියනවා, පොඩි දෙයටත් මිනිසුන් නින්දා කරනවා. මිනිසුන්ට කවදාවත් විවේකයෙන් ඉන්න දෙන්නම නැහැ. හරියට මේ මිනිසුන්ට හිරියර කරනවා. ඇව්වාම තින උපාසක කියලා. කවුද දන්නේ ඒ උපාසකම සාතිකේ දුන්නේ? මස් මාළු නැතුව කන්න බෑ. මාළු දකින්නකොට ඇඟ වෙව්ලනවා. මාළු මාළු කියලා මාළුකාරය යනකොට දුවගෙන ගිහලා ලොකුම කූරියා ගන්නවා. මොකද්ද කිව්වා මේ තරම් මස් මාංශ වලට කෑදරයි. ඒ සතා මැරෙනකොට මොනතරම් දුකක් විඳින්නදද? පණ යන මොහොතේ මොනතරම් දඟලන්නදද? මගේ ඇඟිල්ලක් පොඩ්ඩක් කැපුණාම මොනතරම් රිදෙනවද? මුළු සතාම හැමගාලා ඉල්ලලා තිනවා. ඒ සතාගේ මුළු කයම හැමගානකොට මොනතරම් රිදෙන්නද? මේ සත්ව කරුණාව මොකවත්ම නැහැනේ අපට. ලෞතර තථාගතයන් වහන්සේගේ සරණ යනවා, මෛත්‍රී භාවනා වඩනවා, කුකුල් මස් කඩේ ළඟින් යනකොට කෙල හැවැක්කරෙනවා. කෙල පියදාගෙන පියදාගෙන යන්නේ. මේක නම් හොඳටම මස් දින කුකුලෙන්. කෝ පානාතිපාතා වේරමණී සීලේ කීයකටවත් අපි ළඟ ගෑවිලාවත් නැහනේ. සත්ව කරුණාව මෛත්‍රිය කිසිම දෙයක් නැහනේ. එහෙනම් මොකද්ද මේ උපවාසකම? දකින දකින හැමදේම ගණ්ඩ හිතනවා. දකින දකින හැමදේම අයිති කරගන්න හිතනවා. කතා කරනවා නම් එච්චරයි. කතා කරන එක මදි අපට. ඇයි වටිනා කරන ෆෝන් ඕනේ අපට? වටිනා කරන හැඳුම් ඕනේ. හැඳුම් වලට ගැළපෙන කුඩේ ඕනේ. ඒකට ගැළපෙන සරප්පු දෙක ඕනේ. මේ තරම් ලෝභයෙන් අපි මත් වෙලා ඉන්නවා. මේ තරම් ලෝභය පෝෂණය කරනවා. කෝ අපේ සීලය? කෝ අපේ බෞද්ධකම? සසර දුකයි කියලා කියනවා. කෝ දුක නිවා ගන්න මොකවත් වැඩ කරන්නේ නැහනේ. ඉපදීමටනේ වැඩ කරන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ඉපදීම නවත්තන්න උත්සාහ කරපු වාර ගානයි, ඉපදීමේ වාර ගානයි කල්පනා කළාම උදේ ඉඳලා රෑ වෙනකන් නිින්ද යනකම්ම ඉපදෙන්න තමයි අපි වැඩ කරලා තියෙන්නේ. ඉපදීම අවස්ථාව වෙනුවෙන් තමයි මාන්සියලා තියෙන්නේ. නවත්තන්න කිසිම මාන්සියක් නැහැ. ඇව්වාම කියන උප්පත්තියෙන් බෞද්ධ කියලා. හරි ශ්‍රේෂ්ඨයි. භාග්‍යතුන් වහන්සේ තියාම උන්වහන්සේට කල කෙරෙනවා. පුදුම බෞද්ධයෝ ඉපදීම නවත්තන්නේ නැහැ. නැවත ඉපදීමට මාන්සිය නැහැ. ඇව්වාම බෞද්ධයෝ කියලා කියනවා. කවුද දන්නේ මේ බෞද්ධයන්ගේ බුදුහාමුදුරෝ? මම නම් නෙමෙයි. තථාගත ගෞතම වහන්ස මම නම් ඒගොල්ලන්ගේ බුදුහාමුදුරෝ නෙමෙයි. වෙන බුදුවරයෙක් ඉන්නවා ඒ ගට්ටියට. බලන්න අපේ මිනිසක් භවයට වැඩ කරගෙනත් නැහැ. අපේ බෞද්ධකමට වැඩ කරගෙනත් නැහැ. අපිට සංසාරයේ දුකයි. ඒ දුක නිවා ගන්න අපට අපි අනුකම්පා කරගෙනත් නැහැ. බලන්න මොනතරම් දුර්වල තැනක අපි ජීවත් වෙනවද කියලා. දැන් මේ ඉන්න තැනක උෂ්ම ටික ගියාම මැරිලා වැටෙනව නේද? දැන් වලක් කරන් දෙපාය අපි භූම දානය කරන්න. මේක නිකන් උලම් පුරවපු බැලුම් බෝලේ වාගේ කට්ටක් වදිනාම පිපුරුවා. උලන් ටික ගියාම ඉවරයි. ඇයි මේ යථාර්ථය අපි තේරුම් ගන්න නැත්තේ? දැන්වත් මේ හැමදේම අතහැරලා බුදුන් සරණ යන්න නැත්තේ? අනිත්‍ය ලෝකයේ තුල කිසිම දෙයක් නිත්‍ය නැහැ. හැම සංස්කාරයක්ම දුකයි නම් මේ ලෝකේ කිසිම තැනක සැපක් නැහැ. ඇයි මේක අපේ මොළයට තේරෙන්නේ නැත්තේ? අපේ මිනිස්සුත් භවයට මේක තේරුම් ගන්න බැරි වුණේ මක් නිසාද? මේවා තමයි අපේ දුර්වලකම් අඩුපාඩු. රසට කැමෙන්නේ නැත්තේ ඇයි කියලා අපි තර්ක කරනවා. මිනිසුන්ට බයිනවා. ඇයි මේ ලුණු යඹුල් දාලා හොඳට උයන්නේ නැත්තේ කියලා. හැබැයි මේ තරම් රසට කකා හැවිදැවිද සංසාරේ මෙච්චර දුර ආවනේ. ඇයි මේ ඉපදීම නවත්ත ගත්තේ නැත්තේ කියලා කවදාද අපෙන් අහලා තියෙනවද? මේ ලෝකේ හැමදාම අපේ යාපත පිණිස අපි කල්පනා කරනවා. ඒ යාපත පිණිස කල්පනා කළා යාපත නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරන කිසිම දේ තුලින් අපට යාපතක් වෙලා නැහැ. ශ්‍රවණය කරන හැමෝම ගොඩාක් කට්ටිය දෙමව්පියෝ. කවුරු හරි දෙමව්පියෙක් ඉන්නවා නම් අත්උස්සලා කියන්න අපේ දරුවට අපි යාපත දුන්නයි කියලා. උගන්වන්නේ වැඩිපුර අම්බ කරන්න. මොකටද? එතකොටනේ ලොකු රස්සාවක් හම්බෙන්නේ. එයාට කියනවා පුතේ හොඳට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න, දොස්තරෙක් වෙන්න, පෙරකදෝරුවෙක් වෙන්න. ඇයි? එතකොට තමයි ලොකු දෑවැද්දක් එක මනමාලියක් ගේන්න පුළුවන්. අර අම්මා තාත්තා එකතු කරපු පුළුණු පොල් කට්ටේ ඉඳලා පටවගෙන එන්න පුළුවන් අපට. ඒ කට්ටියට පස්සේ ඉඟා කාලා ජීවත් වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපි හොඳට ඉගෙනගෙන තිබුණාම ඔක්කොම ටික අපට හම්බ වෙනවා. ලොකු රස්සාවක් කරලා ලොකුවට අම්බ කරලා පංචකාම මීට වඩා පිනවන්න, කාම ලෝකේ බැබලෙන්න, කිසිම මොහතක නිවන් දකින්න බැරි විදියට ජීවිතය සංකීර්ණ කරගන්නයි කියලා එයාට පැවත්මට හැමදේම උගන්වනවා. මේකද දරුවන්ට දෙමව්පියෝ කරන යුතුකම්? විවාහ ජීවිතය තුළ, ගිහි ගෙදර තුළ, මේ ජීවිතය තුළ අපි මොනතරම් කලකිරීමට පත් වෙලා තියෙනවද? හැමදේම දුකයි කියලා අපට තේරෙලා නේද? එහෙනම් අපේ දරුවටවත් රාත් වෙන්න අපි අවශ්‍ය දේ දෙන්න එපාය. පුතේ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. රාත් වෙන්න පිරිනිවන් පාන්න සසර දුකයි. අපි කරවලේ ගිහිල්ලා රෑ වැටුනේ වලක. වැටිලා උදේ වෙනකොට තමයි අපි දැනගත්තේ මේ වලේ වැටුනායි කියලා. අනේ පුතේ දවල් කාලේ පෙනිපෙනි වැටෙන්න එපා. මගේ පුතා නිවන් දකින්න කියලා යාට නිවනට ගැලපෙන දේවල් දෙන්න එපාය. කොයි අම්මද මගේ පුතා රාත් වෙන්න ඕනේ කියලා පතන්නේ නැහැ. දොස්තර කෙනෙක් එන්න ඕනේ. එයා උපාධිධාරියෙක් එන්න ඕනේ. ඔයා එයා හොඳ ව්‍යාපාරිකයෙක් එන්න ඕනේ. පෝසතෙක් එන්න ඕනේ. මේම කල්පනා කළා මිසක් අපට ලැබිච්ච දුක මගේ පුතාට නොලැබේවා කියලා කොයි අම්මද කල්පනා කළේ? කොයි තාත්තද තමන්ගේ දරුවා රහත් වෙන්න අවශ්‍ය දේ දුන්නේ? කිසිම කෙනෙක් දීලා නැහැ. අපි දීලා තින්නේ දරුවට ගැළපෙන්නේ නැති දේවල්, දරුවට සුදුසු නැති දේවල්, සසර යන්න ඉපදෙන්න දුක් විඳින්න අපට වඩා දුක් විඳින්න දේවල් දීලා දෙමාපිය වශයෙන් අපි යුතුයකම් කළා, වත්කම් කළා කියලා අපි ගොඩාක් සතුට වෙනවා. දීපු යුතුයකමකුත් නැහැ, අපි ළඟ ඇති වත්කමකුත් නැහැ. අපි කරලා තියෙන්නේ ඔක්කොම අකටයුතු දේවල්. අපි මේ බාලයෝ තමයි අසුරු කරලා තියෙන්නේ. බාලයෝ තමයි අසුරු කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහෙනම් බලන්න මේ ගාථාව තුළ අපේ ජීවිතය, අපේ විමුක්තිය, අපේ නිරෝධ සමාපත්තිය තිබුණා. මෙච්චර කටපාඩමින් ගාථාව දැනගෙන හිටියා. මේක මම ජීවත් වෙන මගේ ජීවිතය කියලා මම දැනගෙන හිටියේ නෑ. මගේ හැම මොහොතක් තුළ මගේ කමඨාණන් මගේ නිරෝධය කියලා මම දැනගෙන හිටියේ නෑ. දැන්වත් මේක හදාගෙන නිවැරදි කරගන්න තථාගතයන් වහන්සේ ජීවමාන වාසය කරන කාලේ අපට පිරිනිවන් පාන්න බැරි වුණා, රාත් වෙන්න බැරි වුණා. කමක් නැහැ, සාසනය ඒකට සමාව ලැබෙනවා. දැන්වත් 2600කට පස්සේවත් දැන් මේ ගමන ගත කරන්න, මේකේන මාර්ගය වඩන්න, මේකේන මාර්ගය කමටාන වරලා පුරුදු පුහුණු කරලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න. දැනුත් ප්‍රමාද නැහැ. අපි මිනිසත් බව තියෙනවා, අපට දුක තේරෙනවා, අපට හැම දෙයක්ම අනිත්‍යයි කියලා දැනෙනවා. අපට අපේ දරුවා කියලා අපි කියාගෙන හිටියට කසාද බැඳාම දැන් වෙන කෙනෙකුට අයිතිනේ. මම ශක්තිමත් කියලා ඉතාලේ හිටියා, වයසට යනකොට ඒ ශක්තිය මට අයිමිනේ. අපේ ඉඩම් කඩන් දොරවල් හැම දෙයක්ම දැන් ඊළඟ පරම්පරාවට අයිතිනේ. එකක්වත් මට අයිති නෑ, හැම දෙයක්ම මට අයිමි. එහෙනම් මම මොකද්ද මේ සංසාරේ කරලා තින්නේ? මිනිසත් බව ලබලා මුරකාරයෙක්, ඕචර් කෙනෙක් මම, අර කංකාණි කෙනෙක් මම. දෙමෝපිය මුර කරලා බැරිව ගෑයිලා ඒගොල්ල කියලා ගිය දේවල් මම මුර කළා. කසාද බැඳලා මොනවද කළේ? කවුද හදාගත්ත දරුවෙක් එක්කගෙන ඇවිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා ඇඳුම් දීලා එයාට ආරස්සාව දීලා බේත්තේ දීලා එයාව මුර කළා. ගෙවල් මොනවද කළේ? ගේ පුංචි කාලේ මුර කළා. දේපොළ ටික ඒකත් මුර කළා. වැටෙන පොල් ගෙඩි ඉඳලා මම මුර කළා. එහෙනම් මම මිනිසක් භවයේ ලබලා මෙච්චර කාලයක් කරලා තින මේ දේපොළ ටිකයි මිනිසුන්ටයි මුර කරන එක මම මුරකාරයෙන්. ඇයි මේ තරම් වයසට ගිහිල්ලා මුණුපුරා ගිහිල්ලා අපේ වයසටවත් මේක තේරිලා නැහනේ? අපේ වැඩිහිටිකමට මේ ධර්මතාවය අපට වැටහිලා නැහනේ? මෙච්චර වයසට ගිහිල්ලා අපට මේක තේරෙන් ගන්න බැරි නම් තව මොනව අපි තේරුම් ගන්නද? අපේ දක්ෂකම් කියලා කියන්නේ මේකෙන කෙලස් නිරෝධ කිරීමෙන් අපි ඔප්පු කරන්න ඕනේ. අපේ පැවැත්ම නොපැවැත්මට හරවලා අපි ඔප්පු කරන්න ඕනේ. මේ ලබාවු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරලා අපි ඔප්පු කරන්න ඕනේ. එහෙනම් අපේ පඬිතයා කවුද? අපිමයි අපේ පඬිතයා. දැන් ඉඳලා මේ ලෝකේ ඉන්න සියලුම කට්ටිය පෙර සංසාරේ අපේ දෙමව්පියෝ, අපේ දූදරුවෝ, අපේ ඥාතියෝ කියලා දකිනවනම් අපේ ඇස් දෙක තමයි අපේ පඬිතයෝ. අද ඉඳලා දෙතිස් කතා කරන්න එපා. කෙනෙක්ගේ ඉතරි දවන්න එපා. අපි මැරෙනවා. මිනිස්සු නිඳා කරන්න එපා, අපහාස කරන්න එපා, ඕපදූප කතා කරන්න එපා. අපි මැරෙනවා. අනුන් විවේචනය කරන්න එපා, අපහාස කරන්න එපා. අපි මැරෙනවා. ඒ නිසා අනිත් අයගේ ගුණ කියන්න, ප්‍රශංසා කරන්න, අනිත් අයට යහපත කරන්න. එහෙම කළාම අපේ වචනේ අපේ කට තමයි අපේ පඬිතයා. හැම මොහොතෙම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන්න, යහපත් ලෙස හැසිරෙන්න, යුතුයකම් කරන්න, වගකීම් කරන්න මේ ලෝකේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හේතුව ගෙනියන්න බැරි නිසා අපට අවශ්‍ය නැහැ ලෝකෙ මොකවත්. ඉන්න තාකල් අනිත් අය වෙනුවෙන්, අනිත් අයගේ යහපත වෙනුවෙන් ජීවත් වෙන්න. එහෙමනම් අපේ චරිතය, අපේ ඇසිරීම තමයි අපේ පඬිතයා. අදේ ඉඳලා විරාගයෙන් කල්පනා කරන්න, අලෝභයෙන් කල්පනා කරන්න, මෛත්‍රියෙන් දයාවෙන් කල්පනා කරන්න, අනිත්‍යගේ යහපත පිණිස නිතර සිතන්න. ඒ මොනොත් අපේ සිත තමයි අපේ පණ්ඩිතයා. දැන් බලන්න අපි පණ්ඩිතව සේවනය කරනවා, බාලයන්ගෙන් වෙන් වෙනවා. දැන් අපි මේ ගාථාවට අනුව කමඨාන පුරුදු කරනවා. දැන් ඉඳලා මේ කමඨාන වඩන්න පුරුදු කරන්න. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. ඒක මේ මොහොතේ වෙන්න පුළුවන්, හෙට උදේ වෙන්න පුළුවන්, අද රෑ වෙන්න පුළුවන්. හැම මොහොතෙම තමන් මැරෙනවා. ඒ නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා. තියෙන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න, එකතු කරන්න වෙසෙන්න එපා. එකතු කරපු එක අස් කරන්න වෙසෙන්න, අතුරු නිර්මාණය කරන්න වෙසෙන්න එපා. ඇති කරගත්ත අතුරගෙන් සමාව ගන්න, ඒ කට්ටියත් එක්ක සමගි වෙන්න වෙසෙන්න. අනවශ්‍ය දේවල් ශ්‍රවණය කරන්න වෙසෙන්න එපා. එහෙම ශ්‍රවණය කරපු දේවල් අමතක කරන්න වෙසෙන්න. එතකොට තමයිලු සම්මාසෝතය තුලින් අපි පඬිතුව සේවනය කරන්නේ, සම්මා දිට්ඨිය තුලින් පඬිතුව සේවනය කරන්නේ, සම්මා වාචාව තුලින් පඬිතුව සේවනය කරන්නේ, සම්මා කම්මන්තය තුලින් පඬිතුව සේවනය කරන්නේ. අපේ බාලයෝ කවුරුන්ද, අපේ පඬිතුයෝ කවුරුන්ද කියලා දැන් අපි හැමෝම හඳුනාගත්තා. අපේ අවසාන ධම්මපදයේ දැන් අපේ කන්වලට ශ්‍රවණය කරන්න ඒ කුසලයේ පෑදුනා. මේක සවන් දෙන්න වෙන්නේ නැති අපි මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකන් ඉපදුනේ, මේ සංසාරේ ඇවිද්දේ. මේක ආගන්න තමයි මෙච්චර කාලයක් අපි සංසාරයේ පැවතුනේ. දැන් අපි දැනගත්තා, අපේ බාලියෝන්ගෙන් අපි වෙන් වුණාම, අපේ පඬිතු අපි සේවනය කළාම, මේකේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි තුළ වැඩෙනවා, සියලු කෙලෙස් වලින් අපි නිදහස් වෙනවා. එහෙනම් මේ ලබාප මිනිසත් භවයේ ජී වේලා හිටියත් පැවිදි වේලා හිටියත් පිරිණිවන් පාණ්ඩ සුදුසුකම් අපි ලබනවා. දැන් ඉඳලා මේ කමඨාන අපි වඩමු, පුරුදු පුහුණු කරමු. හොඳට සිතේ ධාරණය කරගන්න. හැම ඉරියව්වක් තුළම ගෙදර ජීවත් වෙනකොට, රස්සාව කරනකොට, ඒ හැම මොහොතක් තුළ පඬිතයෝ කවුද, බාලයෝ කවුද කියලා හඳුනාගන්න. පැවැත්මට වැඩ කරනවා නම්, පැවැත්මට කතා කරනවා නම්, පැවැත්මට සිතනවා නම්, පැවැත්මට ජීවත් වෙනවා නම්, හැම මොහොතෙකම අපි බාලයෝ ඇසුරු කරනවා. නොපවත්මෙන් දකිනවා නම්, නොපවත්මට කතා කරනවා නම්, නොපවත්මට සිතනවා නම්, නොපවත්මට ජීවත් වෙලා ඇසිරෙනවා නම්, අපි හැම මොහොතෙම පඬිතුව සේවනය කරනවා. මේ කින ධර්මතාවය වඩලා පුරුදු පුහුණු කරලා මේ සියලෝම දෙනා මේ ලබාපු මිනිසත් භවයේ තුළම රාත් වෙලා පිරිනිවන් පාන්න, මේ දේශනාව තුළින් ලබාගත්තව කමඨාන අපි සියලෝම දෙනාගේම මේ භවයේ රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න, අපි හැමෝගෙම පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියනවා සියලු දෙනාටම.